කලින් කිව්වනේ සම්පදායන් ගැන ලොකු කතාවක් කිව්වනේ. පාර්ලිමේන්තුව බලාත්මක කරන්න ඕනේ මේ විදායක ජනාධිපති නෙමෙයි කොතනයි කිව්වේ. දැන් අන්තිමට පාර්ලිමේන්තුව ගත්ත තීරණයකට උඩින් විදායක ජනාධිපති වැඩ කරනවා. ඒක කලින් කරපු එක හරි කියලා නෙමෙයි කියන්නේ. ඒකෝ මේ නීතිය කන්නෝන වෙනකොට කබර ගොයා තල ගොයා කරගත්තා වගේ. දේශපාලන විරුද්ධවාදියෙක් හම්බුනහම නීති ආධිපත්‍ය. Tamanට මොනවා හරි කරගන්න ඕන වුණාම ඔය නීති අපිට වැඩන්නේ නැහැ. ඔය චක්‍රලේඛ අපිට වැඩන්නේ නැහැ. ඌ අනේ මේ වැඩේ කියලා තමයි කියන්නේ එතකොට. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද දැන් මේ නීතිය කතන්දරේ යන්නේ? අපි යෝජනා කරනවා නීතිය නෙමෙයි යුක්තිය ආධිපත්‍යයක් ඕනේ. ඉතින් යුක්තිය ආධිපත්‍ය හදන එක පාලකයන්ට බාර දෙන්න බෑ. ඒක අපේ රටේ ජනතාව බාර ගන්නවා.